ආණ්ඩුව ඩීල් දාලා කියලා මම එමදාම කියනවා. දැන් අද කියන්නේ නෙවෙයි. මේ ඩීල් එකක් මෙතන තියෙනවා. ඒකයි මගේ මතය එකයි ජනතාවගේ මතයට විරුද්ධ. දැන් 70%ක් නේ 80%ක් දැන් බනිනවා ආණ්ඩුවට. ඒත් මේක බහුතර පාර්ලිමේන්තුවේ සැසිවාරේ ගියාමත් බලන්නකෝ මොකද වෙන්නේ කියලා. පාර්ලිමේන්තුවේ දැන් කවුරුත් නැහැනේ. දැන් අපි ඕගොල්ලන් න්ියුස් පෙන්නනකොට අපි බලනවානේ එක මන්ත්‍රීවරයා කතා කරනවා පාර්ලිමේන්තුවේ ඉස්. හැබැයි මුදල් මදි කියලා කියනවා. දැන් මේ ආයි අග්‍රාමතුම තව ලක්ෂයක් දෙනවලු එලවන්ස් එක මේ. ඉතින් ලක්ෂ දීලා තියගෙනද ලක්ෂ 20-25ක් මන්ත්‍රීවරයෙකුට පඩි දෙන්න වෙනවා. දැන් නෝනාට ළමයින්ට යන්න වෙනම වාහනවලට ලක්ෂ 7ක් දෙනවා. ඉතින් මේ ඔක්කොම දීලත් මොකද මේ රටට ප්‍රයෝජනේ මොකද? අසත්සාලි මහත්මයා මගේ තර්කය දැන් ඊටමත්ම කිසියම් අර්බුදකාරී අවස්ථාවක අමාරුවෙන් ගොඩනගාගත්තු ආණ්ඩුවක්. ඒක තමයි මම කියන්නේ. ඉතින් මේ ආණ්ඩුව පෙරලලා දාලා ඉගුරු දීලා මීරිස් ගත්තා වගේ තව දෙයක් ඒක තමයි අපි දැනුත් කියන්නේ ජනතාවත් කියන්නේ. චිර දුක් මාන්සි වල අදපු මේ රජයේ මිනිසුන්ගේ බලාපොරොත්තු තිබුණා. රාවිය කතුරුතුමා මොකද ප්‍රකාශ කළේ? යාගේ පොත රිලීස් කරනකොට ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා කියලා තියාගෙන මොකද කිව්වේ? අපි ලොකු වර්ෂාවක් බලාපොරොත්තු වෙනවා. පොඩි පොදක්වත් ගැව්වේ නැහැ කියලා කිව්වා. මේක තමයි ඇත්ත කතාව.